කෙලෙසයක් අඳුරගන්නේ කොහොමද? කෙලෙසයක් අඳුරගන්නේ කොහොමද? මොකද්ද කියලා දැනගැනීමෙන් සිද්ධ වෙන්නේ කෙලෙස් වර්ගකරණ එක. මොන මොනවාද කෙලෙස් තියෙන්නේ කියලා කෙලෙස් වර්ග ටික අඳුරගන්න එක. මං ආන්නේ කෙලෙස් අඳුරගන්නේ කොහොමද? කෙලෙස් අඳුරගන්නේ කොහොමද? සරලව කියන්න මම යම් කිසි චෛතසිකයක් හට ගන්නකොට ඒ චෛතසිකය තුළ පැවත්මක් තියනවද කියලා බලන්න. පැවත්මක් තියනවනේ ඒ ඔක්කොම කෙලෙස්. ඒක ලෝභද මෝහද ද්වේෂද රාගද ඒවා එකක්වත් අවශ්‍ය නැහැ. ඒක පස්සේ බලමු අපි. සිතවිල්ලක් එනකොට ඒ සිතවිල්ල තුළ පැවත්මක් තියනවනම් ඒ පැවත්ම අටගත්ත සියලුම දේවල් කෙලෙස්. යම් කිසි චෛතසිකයක් අට ගන්නවා ඒ චෛතසිකය තුළ පැවත්ම නැහැ. ඒක නිකලෙස්. දැන් කෙලෙසියක් තුළ ඒ සිතවිල්ල තුළ පැවත්මක් තිබුණානේ. ඒ පැවත්ම හඳුනාගන්නේ කොහමද? පැවත්ම හඳුනාගන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද ඒක දැනගන්නේ? පැවත්ම හඳුනාගන්නේ කොහමද? කෙලෙසිය කටගත්තාම ඒ කෙලෙසිය පවතිනවා නම් ඒ කෙලෙසියට අනාගතයක් තියෙනවා නම් ඒක තුළ පැවත්ම තියෙනවා. ඒ කියන්නේ ඒක කෙලෙස්මයි. සිතවිල්ල කටගත්තා. ඒ සිතවිල්ල තුළ පැවත්මක් තියෙනවා. ඒ සිතවිල්ලේ පැවැත්ම තුළ අනාගතයක් නැහැ. එහෙනම් ඒකේ තියෙන්නේ වර්තමානයේ විතරයි. ඒක නිකලෙස්. ලෝභ දේශ මොහ රාග වෛර ඒවා අපිට අදාළ නැහැ. ඒවා පස්සේ අපි සාකච්ඡා කරමු. ඒවා වෙනම බණ වාරයකින් සාකච්ඡා කරමු. ඒවා කොහොමද වර්ග කරන්නේ කියලා. කෙලෙසයක් අඳුරගන්නේ චෛතසිකයක් ඇති වුණාම අටගත්තාම ඒ අටගත්ත චෛතසිකයට පැවැත්මක් තියෙන්න ඕනේ. පැවැත්මක් තිබුණොත් ඒක කෙලෙස්. චෛතසිකයට පැවැත්මක් තියෙන බව කොහොමද අඳුරගන්නේ? ඒ පැවැත්ම තුළ අනාගතයක් තියෙන්න ඕනේ. අනාගතයක් තියෙන්න ඕනේ. වර්තමානයේ නම් තියෙන්නේ ඒ පැවැත්මට කෙලෙස් නැහැ. ඒක නිකලෙස්. වර්තමාන මොහොත කියන්නේ පැවැත්මක් තමයි. හැබැයි ඒ පැවැත්ම තුළ එයා ඉපදෙන්නේ නැහැ. ඇයි? අනාගතයක් තියෙන්න ඕනේ ඉපදෙන්න. මේ විදිහට තමයි අඳුරගන්නේ. චෛතසිකය මොනවාර චෛතසිකයක් අපිට කියමුකෝ. දැන් ගේ මතක් වුණා. හොඳ උදාහරණයක්. ගම මතක් වෙනවා. අනුරාධපුරේ ගම මතක් වුණා. අනුරාධපුරේ ගම මතක් වෙච්ච ගමන් රුවන්වැලිසෑය වඳින්න මතක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා මතක් වෙනවා. අනේ සෑහෙන කාලයක් උපසම්පදා වෙලා නිකන්වත් බණ දේශනාවක් කමන්නේ. තාම බණ කිව්වනේ. මංගල ධර්මයේ කවදරි ගමට ගිහලා අම්මට දේශනා කරනවා. තාත්තට දේශනා කරනවා. සිල් දීලා දේශනා කරනවා කියලා එකක් වෙනවා. දැන් මේක මොකද්ද? කෙලෙස්. බලන්න චෛතසිකයක් ආවා. අනුරාධපුරයේ පිළිබඳ චෛතසිකයක් ආවා. ඒ චෛතසිකය තුළ පැවත්මක් තිබුණා. පැවත්මක් තුළයි සිතවිල්ල කාවාම සිතවිල්ලට පැවත්මක් තියෙනවා. ඒ ධාරිතාවටම ඒ සිතවිල්ලේ පැවත්මට අනාගතයකුත් තිබුණා. ඇයි? තාම ගියේ නැහනේ. තාම දේශනා කළේ නැහනේ. එහෙනම් ගිහිල්ලා දේශනා කරන එතකොට තමයි ලිපදෙන්නේ. ඒ තාපසයා නැවත උප්පත්තියකට ඉමිකම් කියන්නේ අරකින චෛතසිකය තුළ ඇතිවෙච්ච අනාගතයට. ඇයි? ඒක තාම වෙලා නැහැ. ඒක වෙනකම් මෙයා ඉපදෙනවා. ඒ ගිහිල්ලා බණ කියනකම් එයා ඉපදෙනවා. හැම මොහොතක් ගන්න එයා ඉපදෙනවා. නැවත චෛතසිකයක් එනවා. අනුරාධපුරයේ ගැන චෛතසිකයක් එනවා. චෛතසිකයක් ආව රුවන්වැලි සෑය මතක් වුණා. අනේ සෑයෙන්ද කාලයකින් වැඳගත්තේ නෑනේ. සර්වඥතා කේසධාතුන් වහන්සේ වැඳගත්තා නම් මොනතරම් කුසලයක්ද? ළඟදි දවසක වඳින්න ඕනේ. මොකද්ද මේක? ඒකත් කෙලෙස්. ඇයි? චෛතසිකයක් ආව පැවත්මක් තිබුණා. ඒකට අනාගතයක් තියෙනවා. කෙලෙස්. තථාගතයන් වහන්සේගේ ගුණමනේ වෙනවා. හරි ශ්‍රේෂ්ඨයි. හරි ශ්‍රේෂ්ඨයි. තථාගතයන් වහන්සේගේ ගුණ මෙනෙහි වෙනවා. ඒ ගුණ මන් තුල නැහැ කියලා දකිනවා. ඒක මොකද්ද? කොහොමද කෙලෙස් අඳුරගත්තේ? ඒක කෙලෙස්යක් නෙමෙයි. මං කෙලෙස් ටික කියාගෙන කියාගෙන නිකලෙස්යක් දැම්මා මදට. තථාගතයන් වහන්සේගේ ගුණ මෙනෙහි වෙනවා. ඒ ගුණ එකක්වත් මන් ළඟ නැහැ. ඒක වර්තමානයේ දැන් නැහැ මගේ ළඟ. බලන්න. උන්දට 100න් ඉන්නවනේ. තාපසයා ගොඩාක් 100න් ඉන්න කෙනෙක්. තථාගතයන් වහන්සේගේ ගුණ මෙනෙහි වෙනවා. ඒ ගුණ එකක්වත් නැහැ. කෙලෙස් නැහැ. තාම නිකලෙස් තනන්නේ. ඒක කොමරි අනාගතේ මම වඩනවා. පාරමී පුරලා කොමරි ඒකේන භාග්‍යතුන් වහන්සේගේ තැනට මම එනවා කියලා දැන් මේක සාරාසංක කල්ප ලක්ෂ ගණන් මේ යන්න හදන්නේ. ඒ මොකද්ද? කෙලෙස්. මෙතන නිවා ගන්න භාග්‍යතුන් වහන්සේට සමාන වෙන්නලු යන්නේ. අසීමිත ගුණ සම්භාරය පුරවන්නලු මේ යන්නේ. රාග් බෝධියට අදාළ මේ ඇලින් ගැටි නවත් ගන්න බෑ. හේතුඵල ධාමේ ලෝකෙ දකින්න බෑ. තථාගත පාරමිතාව පුරන්න හදන්නේ. ඒක කෙලෙස්. එක කෙලෙස්. ඒ හැම මොහොතෙම චෛතසිකය කට ගන්නකොට ඒ චෛතසිකයට පැවත්ම තිබුණත් ඒක කෙලෙස්. හැබැයි ඒ කෙලෙසය හරියටම අපි කියනවා අර මේ අවෝසි කර්ම කර්ම කියලා. ඒක තීරණය වෙන්නේ අනාගතයක් තියෙනවද නැද්ද? අනාගතයක් තිබුණොත් කෙලෙස් ගණයට ගියා. පැවත්මක් තියෙනවා. හැබැයි අනාගතයක් නැහැ යාට. ඒක වර්තමානේ. ඒක නිකලෙස්. ඒකට උප්පත්තියක් නැහැ. වර්තමානේ ඉපදීමක් තියෙනවද? ඇයි නැත්තේ? වර්තමානයේ ඉපදීමක් නැහැ. තථාගතයන් වහන්සේත් ඒක දේශනා. ඇයි වර්තමානයේ ඉපදීමක් නැත්තේ? වර්තමානයේ ඉපදීමක් නැත්තේ දැන් ඉපදිලා ඉන්න නිසා. මේ වෙනකොටත් මම ඉපදිලා ඉවරයි. ඒ නිසා ඒක ඉපදීමක් ආයි දෙන්න විදියක් නැහැ. අනාගතයට තාම ඉපදිලා නැහැ. ඒ නිසා එතන ඉපදෙනවා. ඒ නිසා ඉදිරියක් තියෙනවා, සසරක් තියෙනවා, භවයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, සංසාරයක් තියෙනවා. භාවනා යෝගියා මේ වගේ කරුණු විනිවිද දැක්කේ නැත්නම්, මේ අවබෝධය තුළ භාවනා යෝගියා අරියට ගමන් කළේ නැත්නම් අනන්ත වැරදෙනවා. අනන්ත වැරදීම වැරදිච්ච නිසා තමයි අද මාර්ගඵල ලැබෙන හඩු. කෙලෙස් සඳුර ගන්න නැහැ, නිකලෙස් සඳුර ගන්න නැහැ. නිකලෙස් වලටත් කෙලෙස් කියන සාතිකය දෙනවා අපි. සිතවිල්ලක් එනවා. ඒ සිතවිල්ල එනකොට දුක දැනෙනවා. ඒක කෙලෙස්ද නිකලෙස්ද? නෑ. ඒක නිකලෙස්. සිතවිල්ලක් එනවා. ඒ සිතවිල්ල දැන්නේ ආවේ. ඒ එනකොට මට දුක දැනෙනවා. දුක දැන්නේ දැනෙන්නේ. මේ සිතවිල්ලට නම් අනාගතේ කර්මයක් ඇදෙනවා. එත උදේ වෙනකොට මේක පරිසම් දෙනවා. මේක කවදරේ ගෙවනකම්ම නිවන් දාත්. ඒක කෙලෙස්. ඇයි? මේ සිතවිල්ලට වන්දිය ගෙවනකමට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගතය ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ. මේක නම් කෙලෙසයක්. අනාගතේ මට පරිසම් දෙනවා. ඒ කියන්නේ යා දැන්නේ මේ ගෙවන්න හදන්නේ එතෙන් පස්සේ. ගෙවන්න හදන්නේ. ඒ කියන්නේ ඒක කෙලෙස්. ඒකට අනාගතයක් තියෙනවා. සිතවිල්ල පාළ වෙනවා. වැවේ මාළු අල්ලනවා. එයාට මම වචනයක්වත් කියන්න පාඩු වෙනවා. අපරාදී මං එදා යට වචනයක් කිව්වා නම්. වචනයක් කිව්වා නම් එයා ඒ මාළු අල්ලන්නේ නැහැ. ඒ මාළු අල්ලන්නේ නැහැ. ඒක මට කියන්න බැරි වුණා. කියන්න බැරි වුණා. කම්පාවක්. ඒ කියන්නේ ඒ සිතවිල්ලක් එනවා. ඒ සිතවිල්ල එනකොටම ඒ සිතවිල්ලට අදාළ දුක දැන් දැනෙනවා. දැන් දැනෙන්නේ. ඒක වර්තමානයේ. හරියට තමන්ගේ සිතත් ඒ සිතේ තියෙන සිතවිලි වල ක්‍රියාකාරීත්වත් මනාකොට වටා ගත්තොත් එයාට දවස් ඕනේ නැහැ රාත් වෙන්න. විනාඩි පහක් ඇති. දැන් දුක දැනෙන්නේ. මම ඉන්නේ වර්තමානයේ. දැනුයි දැනෙන්නේ. හැබැයි එදා ඒක මම වැලක් වෙන කවදරි මමත් ඉතින් මාළුවෙක් වෙලා ඉතින් මටත් බෙලිකොක්ක දායි. ඇයි මං ඒක වැලක් වෙනන්නේ? මට ඒ කර්ම කවදරි පරිසම් දෙනවා. දැන් එයා ඉන්නේ කෙලෙස් වල. එයා අනාගතය හදලා ඉවරයි. එයා ඉදිරි කාලේ ඉන්නේ. මෙතන නෑ එයා. මෙතන ඉන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ. වර්තමාන මොහොත තුල ඉන්න ඕනේ. අපාසු දෙයක ඒ විදිහට දකින්න ඕනේ. දැන් කොහොමද කෙලෙස් අඳුරගන්නේ? සිතවිල්ල කාවාම ඒ සිතවිල්ලට පැවත්මක් තියෙන්න ඕනේ. පවත්මක් නැතු වෙන සිතුවිලි ගණන් ගන්නවද? දැන් සිතුවිලි එනවා ගොඩාක්. අපි දන්නේ නැහැ. දන්නේ නැතිවට පවත්මක් තියෙනවද? නැහැ. ඒව ඔයනවද? වෙනම මිනිස්සු කුලියට දම්මල සිතුවිලි ටික ගණන් කරන්න කියනද? නැහැ. එහෙම කරන්නේ නැහැ. එන සිතුවිලි හඳුර ගන්නවා. ඒ අඳුරගත්ත සිතුවිලි වලට පවත්මක් තියෙනවා. ඒ පවත්මට අනාගතයක් තිබුණොත් ඒව ඔක්කොම කෙලෙස් වලට යනවා. වර්තමානයේ තුල තිබුණොත් ඔක්කොම නිකලෙස් වලට යනවා. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ?